නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්ම රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපි උදේවරුවේ ඉගෙන ගත්තේ මජ්ක්‍ධිම නිකායට ආйти මාගන්ධිය සූත්‍ර දේශනාව. මාගන්ධිය නැමැති තාපසයාට බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරින් වදාළ දෙසුමක්. මේ වෙලාවේ අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි නිපාතයට ආйти දේශනාවක්. මේ දේශනාව සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටිද්දී වදාළේ. මේ දේශනාවේ නම දුක්ඛතා සූත්‍රය. දුක්ඛතා කියන්නේ කතා කරන්න අමාරුයි කියන එකයි. කතා කරන්න කැමති නෑ. අමාරුවෙන් කතා කිරීම දුෂ්කතා. තමයි පාලියෙන් අපි දුක්කතා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි, පුද්ගලයෝ පස් දිනක් ඉන්නවා. මේ පුද්ගලයන් පස් දිනාත් එක්ක ඒ පුද්ගලයාට මේ කතාව කරගන්න අමාරුයි අපිට. ඒ පුද්ගලයාත් එක්ක මේ කතාව කරන්න බෑ. ඒ පුද්ගලයෝ පස් දෙනා විස්තර කරනවා ඒ දුෂ්කතාවට අයිති පුද්ගලයෝ ගැන. ඊට පස්සේ සුඛතා කියන්නේ පහසුවෙන් කතා කරන්න පුළුවන් පුද්ගලයෝ පස් දෙනෙක් ගැනත්, කතා කරන්න අමාරු පුද්ගලයෝ පස් දෙනෙක් ගැනත් දේශනා කරනවා. මේකේ ඒ දුක්ඛතාවට දුෂ්කතාවට කතා කරන අමාරු පුද්ගලයෝ පස් දෙනා විස්තර කරනවා. අසද්දස් බික්කවේ සද්ධා කතා දුක්කතා. ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන්න බෑ කියනවා. එතකොට ඒක දුෂ්කතාවක්. දුස්සීලස්ස සීල කතා දුක්කතා. දුස්සීල කෙනෙක් එක්ක සීලයේ කතා කරන්න බෑ කියනවා. ඒක දුෂ්කතාවක්. අපස්සුතස් බික්කවේ බාහුසච්ච කතා දුක්කතා. අල්පස්ෘත ධර්මඥානයක් නැති කෙනෙක් එක්ක විස්තර වශයෙන් දහම් කරුණු කතා කරන්න බෑ කියනවා. මේක දුෂ්කතාවක්. මච්චරියස්ස ඡාග කතා දුක්කතා. මසුරු කෙනෙක් එක්ක ත්‍යාගය ගැන කතා කරන්න ගියාම යාත්‍තික ඒක කරගන්න බෑ කියනවා. දුප්පඤ්ඤස්ස ප්‍රඥාව නැති කෙනෙක් එක්ක පඤ්ඤා කතා දුක්කතා. ප්‍රඥාව ගැන කතා කිරීම දුෂ්කතාවක්. ඉතින් මේක මේ ලෝකේ ඕනෑම කාලයක බුද්ධ කාලෙත් එහෙමයි, දැනුත් එහෙමයි. මේක දකින්න ලැබෙන පොදු එකක්. මේකේ බුදුරජාණන් වහන්සේ අහනවා කස්මාච බික්කවේ අසද්දස්ස සද්ධා කතා දුක්කතා. මහණෙනි, කවර කරුණක් නිසාද මේ ශ්‍රද්ධාව නැති එක්කෙනත් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරගන්න බැරි? හේතුව මොකද? අසද්දෝ වික්කවේ සද්ධාකතාය කච්චමානාය අභිසජ්ජති. ශ්‍රද්ධාව ගැන අශ්‍රද්ධාවන්ත කෙනත් එක්ක, ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරාම එයා කෝප වෙනවා, කේන්ති ගන්නවා, කුප්පති, කිපෙනවා, ව්‍යාපජ්ජති, තරහ ඇති කරගන්නවා, පතිත්ථීයති, ඊට විරුද්ධව නැගී හිටිනවා. කෝපංච දෝසංච අපච්ඡංච පාතු කරෝති. කෝපයත් ද්වේෂයත් නුසතුටු බවත් පහල කරනවා. මක්නිසාද? තංගිසෝ භික්කවේ සද්ධා සම්පදං අත්තරින සම්පස්සති. තමන් තුළේ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ. මොකද හේතුව? තමන් තුළ ඒ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ. නච ලබති තතෝ නිදානම් පීති පාමෝද්දං. ශ්‍රද්ධාව නැති නිසා යාට ඒ ශ්‍රද්ධාව ගැන කතා කරන්නට සතුටක් උපදින්නේ නැහැ. තස්මා අසද්දස්ස සද්ධා කතා දුක් කතා. ඒ නිසා සද්ධා නැති එක්කෙනෙකුට සද්ධා කතාව දුක් කතාව. සද්ධා කතා කියන්නේ මොකද්ද? ඔව්, ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අපි ගුණ කියමු. බුදුරජාණන් වහන්සේ මේ මේ කරුණෙන් අරහං වනසේක, මේ මේ කරුණෙන් සම්මා සම්බුද්ධ වෙනසේක, මේ මේ කරුණෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක, මේ මේ කරුණෙන් සුගත වනසේක, මේ කරුණින් ලෝකවිදු වනසේක, මේ කරුණින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක, මේ කරුණින් සත්තා දේවමනුස්සානං වනසේක, මේ කරුණින් බුද්ධ වනසේක, මේ කරුණින් භගවා වනසේක කියලා අපි කියනවා. ඊළඟට අපි ධර්මයේ ගැන කියනවා. මේ ධර්මයේ හරිය වටින එක මනාකොට දේශනා කරපු එකක්. සුවාක්ඛාතයි. මේ කරුණ නිසා මේ ධර්මයේ සම්දිට්ඨිකයි. මේ කරුණ නිසා මේ ධර්මයේ අකාලිකයි. මේ ධර්ම මේ කරුණ නිසා ඕපනායිකයි. ඔව්, එහි පස්සිකයි, ඕපනායිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නූණැති අයට මේක තේරුම් කරලා අවබෝධ කරගන්න පුළුවන් එකක් කියලා අපි කියනවා. ශ්‍රද්ධාවෙන් කියනවා. ඊළඟට මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන කතා වෙනවා. මේ කරුණින් ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. මේ කරුණින් ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. මේ කරුණින් ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. සාමජීපටිපන්නයි ආදී වශයෙන් අපි ගුණ කියනවා. ශ්‍රද්ධාවේ පිහිටපු නැති කෙනාට, කෙනා ඉස්සරහා ඒ ශ්‍රද්ධාව පිහිටපු නැති කෙනා ඉස්සරහා අපි මේ ගුණ කියනකොට, දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න ගත්තොත් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව නැති එක්කිනා ඉස්සරහා එයා ඒක බොහොම අගෙයි කියලා අනුමෝදන් වෙනවද, සමාදන් වෙනවද, අනේ යන්න අනේ යන්න කියලා අනිත් පැත්තට කියන්න ගන්නවද? අනිත් පැත්තට කියන්න ගන්නවා එයා. ඕගොල්ලෝ දන්නේ නැහැ කියලා කියන්න ගන්නවා. එතකොට එයාට පේන්නේ, ශ්‍රද්ධාව නැති එක්කිනාට පේන්නේ මොකද්ද? ඇදයක්මයි පේන්නේ. ඇදයක්මයි පේන්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාව නැති එක්කිනාට අර ශ්‍රද්ධාවන්තව ගුණ කියනකොට මේක උහුලගන්න බෑ. ඊට පස්සේ යාට මොකද වෙන්නේ? කේන්ති යනවා. ඊට පස්සෙ යා කුපිත වෙලා හතුරෙක් වගේ විරුද්ධව නැගී හිටිනවා. විරුද්ධව නැගී හිටලා බයින්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද එතන ඇති වෙන්නේ? රණ්ඩුවක් හට ගන්නවා. ඔබට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ කාලේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඔබට මතක ඇති ධනංජාණී කියලා බාහමන පින්වතියක් හිටියා. හැමතිස්සෙම එයාගේ කටේ තිබුණේ මොකද්ද? නමෝ බුද්ධාය කියන වචනේ. ධනංජාණී බ්‍රාහ්මණියට පාය පැකිලි වැටෙන්න ගියත් එයාගෙන් කියවෙන්නේ නමෝ බුද්ධාය කියලා. ඒක ඇහෙනකොට අර බ්‍රාහ්මණියට කේන්ති ගිහිල්ලා බණිනවා. ඒ මොකද හේතුව? ශ්‍රද්ධා නැති කෙනාට තමා තුල ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ. දැන් අපි ගත්තොත් වෙන මතයක ඉන්න කෙනෙක්. එහෙම නැත්තම් නැකත් කේන්දර අදහන කෙනෙක්. එහෙම නැත්තම් සායිබබා වගේ කෙනෙක් අදහන කෙනෙක්. ඉස්සරහ අපි බුදුරජාන් වහන්සේගේ ගුණ කියන්න ගියෝ. එයා කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. එයා හරිය අමාරුවෙන් අහන යාගේ කනට කටුවයිනවා වගේ. එයා හරිය අමාරුවෙන් අහගෙන ඉන්නේ චිත්ත පීඩාවෙන්. අහගෙන ඉඳලා එයා කැමති කොහොම හරි ඒක යට කළා. ඔව් වෙන දෙයක් කියන්නේ එක්ක වෙන දෙයක් කතා කරන්නේ. එක්ක යාට පුළුවන් තරම් ඈනුන් යනවා. ඒ වෙලාවට ඒකෙන් තේරෙන යා ඒ කතාවට කැමති නෑ. මොකද හේතුව තමන් තුළේ ශ්‍රද්ධා සම්පත්තිය නෑ. එහෙනම් මතක තියාගන්න ශ්‍රද්ධාව කියන්නේ සම්පත්තිය. ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. තමන්ට ලැබිලා තියෙන වස්තුවක්. ලාභයක්. ශ්‍රද්ධා ලාභය කියන අපි කියන්නේ. එදකට මේ ශ්‍රද්ධා ලාභය තියෙන කෙනාට මේ ශ්‍රද්ධාවෙන් කතා කරද්දී මොකද වෙන්නේ? ප්‍රීතිය හට ගන්නවා. දැන් සමහරු මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මට බණ අහගෙන ඉන්නකට කඳුළු වෙනවා කියනවා. මොකද හේතුවේ? ශ්‍රද්ධාව මංකෝ ඔයාට විතර නෙමෙයි මටත් එහෙම තමයි කිව්වා. ධර්මය අහනකොට ධර්මයේ කියවනකට කඳුළු වෙනවා. ඒ මොකද හේතුව? ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධා සම්පත්තිය. සමහරු එහෙම කඳුළු වෙනකට ලැජ්ජාවටපත් වෙනවා. අනේ මට මේ කඳුළු වෙන්නේ මේ මොකද්ද දන්නේ? ඇයිද දන්නේ? ඒක වර්ධද්ද දන්නේ? ඒක වර්ධන්නේ මේ ශ්‍රද්ධාවමයි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඔබ දැකලා ඇති සමහර ශ්‍රාවකයන් රහතන් වහන්සේලා පවා එක්තරා තැනක තියෙනවා මට මතකයි අඤ්ඤා කුණ්ණංජ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්නාසික සිරිපතුල් අල්ලගෙන ඉඹ ඉඹ සිරිපතුල් පිරිමැදමින් අත් දෙකෙන් අනේ ස්වාමීනි මම අඤ්ඤා කුණ්ණංජ ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කිකි කියනවා. මේ මොකද්ද මේ ප්‍රකට කරන්නේ? ශ්‍රද්ධාව ප්‍රකට කරන්නේ. මේ ශ්‍රද්ධාව ගැන හොඳ තැනක් මේ තියෙනවා මෙන්න මෙතන. මේකේ තියෙනවා මේ අන්තිමනේ බුදුරජාණන් වහන්සේ ගැන කියලා මේ කවුද පිංගිය අහනකට මේ බාවරී කියන බ්‍රාහ්මණිය අහනවා පිංවත් පිංගිය ඔබ දැන් කියනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ගින් වෙන් වෙලා වාසය කරන්නේ නැහැ කියලා. මේක කියනවා ඒ බාවරිය අහනවා පින්වත් වූ පින්ගිය ඔබ මොහතක් හෝ එතුමන්ගෙන් වෙන් වී කල් ගෙවන්නේ කිම? ඒ ගෞතම යානෝලොව උතුම් පැනවතානෝ නම් ඒ ගෞතම යානෝලොව මහා නැනවතානෝ නම් කාලයකට අයිති නොවන මෙහිදී මා දකින්ට හැකි සදහම් පවසුවා නම් ලොවේ සිටින යම් කෙනෙකුන් ගෙවා දැමූ හැමතන්නා කෙලෙස් සුවදුරුත් නැති කළ ඒ බුදු සමිදානන් නම් උන්වහන්සේ ගැන උපමා නැතිනම් මේක අහනවා ඒ උපමා නැති කෙනාගෙන් වෙන් වී ඔබ මේ ආවේ මොකද මෙච්චර දුර උන්වහන්සේව දාලා ආවේ මොකද පින්ගෙකින් අහනවා එයාගේ ගුරුවරයා අහනවා බාවරී කියන බ්‍රාහ්මණයා එතකොට පිංගිය කියනවා මෙහෙම කාලයකට අයිති නොවන මෙහිදි මා දකින්ට හැකි සදහම් පවසාලු මට ලොවේ සිටී විද කිසිවෙක් ගිවා දෙමුන් හැම තණ්හා කෙලෙස්ව දුරුත් නැති කළ ඒ බුදු සමිදානන් ගැන පවසන්නට නැත උපමා පිංවත් බමුණාණෙනි මම ඒ බුදු සමිදුන්ව දකිමි නිතරම මාගේ මනසින් ඒ බුදු සමුදුන්ව දකිමි නිතරම මාගේ දෑසින් නොපමා වී මා වසමින් දිවරෑ දෙක්හිම වෙහිසි රෑකල කල් ගෙවමින් ඉන්නේ ඒ උත්තමයන් හට වඳිමින් මම මගේ සම්බුදු සමිදුගෙන් වෙන්නී වාසය නොකරමි. දැක්කද මේ සද්ධාවට ආපු එක්කෙනාගේ ලක්ෂණය? සද්ධාවට ආවනම් ඒ සද්ධාවට එන එක තමයි අමාරු. දැන් අපි ওই ශ්‍රද්ධාන්ත පින්වතුන් කියලා අපි කිව්වට ශ්‍රද්ධාවට එන එක පැවිදියටත් අමාරුයි. ගිහියටත් අමාරුයි. මේ ධර්ම වචන කතා කර පමණින් කෙනෙකුගේ ශ්‍රද්ධාව ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක ගැන හොඳ ලස්සනට තියෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙන හැමතිස්සෙම ඉන්නේ තෙරුවන්ගේ පැත්තෙමයි. තෙරුවන්ට විරුද්ධව පැත්තකට යන්නේ නැහැ යා. ශ්‍රද්ධාව තියෙන කෙනා හැමතිස්සෙම කෙලෙයිුණත් එක්කනේ ආන්නේ. කෘතගුණ දන්න කෙනෙක් ශ්‍රද්ධාව තියෙන කෙනා. එක තැනක තියෙන මට මතකයි මේ ඉසිදත්ත පුරාණ ඉසිදත්ත දෙන්නා වගේ මට මතකයි එයාගේ ශ්‍රද්ධාව ගැන එයා කියනවා මුළු ලෝකෙම එක පැත්තක් වුණා. බුදුරජාණන් වහන්සේ එක පැත්තක නම් එයා ඒ පැත්ත ගන්නවා කියලා. ශ්‍රද්ධාවන්ත කෙනා ඒ වගේ. ශ්‍රද්ධා නැති කෙනාට ශ්‍රද්ධා කතාව ඔව් දුෂ්කතා. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු නම මොකද්ද? දුෂ්කතා. දුෂ්කතා කියන්නේ යාට ගැළපෙන්නේ නැහැ මේ කතාව. ශ්‍රද්ධාව නැති කෙනාට. මොකද හේතුව තමන් තුළ ශ්‍රද්ධාව, සද්දා සම්පත්තිය තමන්ට දකින්න ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කෙනා අර ශ්‍රද්ධා කතාව ඇහෙනකොට යාට කනට ඔව් මීමක් කරනවා වගේ කියනවා. ඉතරයට මිහිරි ශ්‍රද්ධා කතාව. මට හොඳට මතකයි මාතුළු ශ්‍රද්ධාව පිළිහිල්ලත් වෙච්ච බව මට දැනෙච්ච අවස්ථාවක්. මම ගියා ඔය 1994 මේ හිමාලයේ ඉන්න කාලේ ඍෂිකේශ් වල මේ පුංචි කුටියක මම හිටියා. මම මේ ඉක්මනට ධර්ම අවබෝධ කරන්න කියලා ඒ කාලේ මට නොතේරුම් කමට ගිය ගමන. ඉතින් මට හැමදාම ඇහෙනවා භජන. අර ගංගානම් ගඟායිනේ ඒගොල්ලෝ හැමතිස්සෙම අර ස්පීකර් දාලා හැමතිස්සෙම ඇහෙන්නේ දෙවියන් ගැන කියන ප්‍රශස්ති ගායන. භජන් ඇහෙනවා. ඇහෙනකිට ඇහෙන්නේ මට දවසක් එකපාරටම වගේ හිතට නිකන් කඩාගෙන වැදුනා වගේ. අනේ මට ඇහෙන්නේ නෑ නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ. ඇහෙන්නේ නෑ ඔබට අදත් ඇහෙන්නේ නෑ ගියොත්. ඒ කොහේවත් ඇහෙන්නේ නෑ. උතන මට හිතුණා අනේ මට බැරි වෙලාවත් මම මැරුණොත් මට බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඇහෙන තැනක ඉපදින්න ලැබෙන්නේ. ඒ කාලේ මම දන්නේ නැතුව මම එහෙම හිතුවා. එතන ශ්‍රද්ධාව තිබෙනවා නම් එයා ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ පව මට ඇහුනේ නැහැ කියන්නේ. එතන කොච්චර තනිවීමක්ද ජීවිතේ. එතකොට ශ්‍රද්ධාවන්තයාට තමයි ඒක ඇති වෙන්නේ. ශ්‍රද්ධා රහිත කෙනාට ඒව ගානක් නැහැ. දේවදත්තල කෝකාලිකල වගේ. ඒව ගානක් හිටින්නේ. මේ කෝකාලිකල බුදුරජාණන් වහන්සේගේ අවවාද ඒක තඹේකට ගණන් ගත්තද? නැහැනේ. තඹේකට ගණන් ගත්තේ නැහැ. වැඩකුත් නැහැ. අර ලාභෙ විතරනේ බැලුවේ. ලාභ සත්කාර විතරයි බැලුවේ. එතකොට ශ්‍රද්ධාව තිබෙන කෙනාට ශ්‍රද්ධා කතා, ශ්‍රද්ධාව කතා සුකතා, ශ්‍රද්ධා නැති කෙනාට දුෂ්කතා. දැන් එහෙනම් අපිට මේ ශ්‍රද්ධාව ඇති පිරිසක් එක්ක කතා කරන ලැබීම තමයි අපට ජීවිතයක ලැබෙන ලොකුම දේ. ශ්‍රද්ධාව කියන්නේ විවෘත මනසක් තියෙනවනම් අවංකද ඍජු ගුණයකින් යුක්ත නම් එයත් එක්ක ඕන එකක් කතාබස් කරන්න පුළුවන්. ඒකේ නා බොහොම විවෘතයි අවංකයි ඍජුයි. ආන්නේ කෙනා උදෙසා තමයි බුදුරු පහළ වෙන්නේ. ඒකේ නා ධර්ම කතා වේදෙනවා. ධර්ම කතා වේදෙනකොට ඔන්න ශ්‍රද්ධාව ඇති වෙනවා යාට. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. සද්දාලාභෝ උපසංකමති සද්දා ජාතු උපසංකමති. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි යා ධර්මයේ ඔය යන්නේ. ශ්‍රද්ධාව නැති එක්කෙනාට ශ්‍රද්ධා කතාව දුෂ්කතා. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනි ශ්‍රද්ධාව නැතිකම කියන්නේ මිනිස්යාට මහා දිලිඳුකමක්, මහා අවාසනාවක්, මහා අලාභයක්, මහා නොලැබීමක්මයි. දැන් දහම් කතාවේ දෙන එකටත් එහෙමයි. දවසක් මට මතකයි මම කෙනෙක් සමග ධර්ම කතාවේ ධර්මයට ප්‍රශංසා කළා. මං ප්‍රශංසා කරාම එයා විරුද්ධ වුණා. ඔයා කොහොමද දන්නේ ඔච්චර පැහැදිලිවට මක් කළාද ඔයාට කියලා මගෙන් අහනවා. මං අහනවා මේ ආනන්ද හැමතුරුන්ට වැරදුනද කවුද දන්නේ? දැන් බලන්න මොකද්ද මේ ප්‍රකට කරන්නේ? අශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නැතිකම. මේ මං ඇඟට නුදීනි කිව්වා. මං එඟට නොතීරි කිව්වා. එහෙනම් ඉතින් ආනන්ද හඳුරු නෙමෙයිකව වරදින්නේ කාටද? බුදුරජාණන් වහන්සේට කිව්ව වරදි නෑ. බුදුරජාණන් වහන්සේ තමයි මතක තබා ගැනීමේ ශක්තිය අතරින් අග්‍ර කිනා කියලා ආනන්ද හඳුරුන්ට තීරුවේ. ආනන්ද හඳුරේ වරදුනා නම් ඉතින් එහෙනම් කාටද වැරදිලා තියෙන්නේ? මං එහෙම කිව්වා කියලා තමයි අන්තන් යව නිහඬ කරගත්තේ. එතකොට ඒ ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාව නැති කෙනාට ධර්මයේ කතා කරනකොට හිතට අල්ලන්නේ නැහැ ඒක. ඒක අල්ලන්නේ නැහැ හිතට. දවසක් මේ ළඟදි කෙනෙක් ආ මෙහි. එළක මං කැලේ ඉන්නේ. මේ සාන්නාස නම මං කැලේ ඉන්නේ. මට යම් කිසි කාරණයක් අවබෝධ වෙලා තියෙනවා. මම ඉතින් ආවේ මේ විදර්ශනාව ගැන මට ගැටුල් ටිකක් තියෙනවා අහගන්න. මොකද ඒ ගැන කියන්නේ? මං කිව්වා සංයුත්නිකාය තුනේ පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන්නට තියෙනවා. සංයුතනිකාය 4 සලායතන සංයුත්තේ ආයතන වශයෙන් විදර්ශනා කරන්නට තියෙනවා. සංයුතනිකාය දෙකේ අභිසමය සංවිත්ති පටිච්ච සමුප්පාද විදර්ශනා කරන්නට තියෙනවා. තවත් උනේ නම් මේ සංයුතනිකාය දෙකේම ධාතු සංවිත්ති විදර්ශනාව තියෙනවා. ඔච්චරයි මම දන්නේ කිව්වා. නෑ එහෙම නෙමෙයි කිව්වා දැන්. මොකද එහෙම නොවන එක මම දන්නේ නැහැ කිව්වා. මං ඊට පස්සේ කිව්වා ඔබ වහන්සේට ලොකු අවුලක් වෙලා. නෑ මට අවුලක් වෙලා නැහැ කිව්වා. මං කියන්නේ ලොකු අවුලක් වෙලා මේ පුත් කියවන්න එතකොට හරියයි. තව මොනවද කියන්න තියෙනවද? මං කිව්වා වෙන මොකුත් මට කියන්න නැහැ. කතා කරගන්න බෑ අපිට ධර්ම කතාව. මොකද හේතුව? ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව නැති නිසා මං අර විදිහ උත්තර දෙන්නෙත්. මොකද මට තේරෙනවා දැන් අපේ වචනේ වල්ල ගන්න මේ ඉන්නේ. වචනේත් එක්ක අල්ලලා මේ පටලවිල්ලක් හදා ගන්න ඉන්නේ. ඉතින් මම කිව්වා මෙච්චරයි කිව්වා කතා කරන්න තියෙන්නේ. දැක්කද ශ්‍රද්ධා නැති කෙනාත් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන්න බෑ. එක්ක කියනවා පොතෙන් එන්න එපා කියනවා. අවබෝධයෙන් කතා කරන්න කියනවා. මොකද හේතුව අර ධර්ම කතාවේ ශ්‍රද්ධාව පිහිටන්න තියෙන බැරිකම. සංගයා ගැන වුණත් එහෙමයි. ආරි සංගරත්ය ගැන කතා කළාම බඩින්න ගන්නවා. හිත පහදව ගන්නෑ. ඒ නිසා ශ්‍රද්ධාව නැතිකම කියන්නේ ජීවිතයට මහා අවාසනාවක්. මහා පාඩුවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුස්සීල කෙනාට සීල කතා දුස් කතා. දුස්සීල කෙනා කැමති නෑ. ඔව් සීලේ ගැන කතා කරන්න කැමති නෑ. සීලේ පිහිටනවාට අනිත් අය කැමති නෑ. සීලේ ගැන කතා කරන්න ගියොත් මොකද වෙන්නේ? යා ඒ අනිත් එක්කෙනත් එක්ක සීලේ ගැන කතා කරන එක්කෙනත් එක්ක තරහ වෙනවා. දුස්සීල එක්කෙනා කිපෙනවා. තරහ වෙනවා. හතුරෙක් වගේ නැගී හිටිනවා. එතකොට දුස්සීල කෙනා අගේ කරන්නේ මොකද්ද? දුස්සීලකම දැන් කාලේ ওই සීල් රැකලා කරන්න බෑ කියනවා. අහල නැද්ද බේවා? ඔව් දැන් කාලේ ඔය සිල් රැකලා කරන්න බෑ කියනවා. උහුම කරන්න බෑ කියනවා. ওই විදිහට කරන්න බෑ කියනවා. දැන් වෙනස් වෙලා කියන ලෝකෙ. දැන් අලුත් ලෝකෙට ගැලපෙන ආකාරයට අපි ඉන්න ඕනේ කියනවා. එම් කියන්නේ අහල නැද්ද? ඔය කියන්නේ දුස්සීල කෙනා හැමතිස්සම සිල්වතා තමයි සිල්වතෙකුට අනුග්‍රහ කරන්නේ. සිල්වතා සිල්වතෙකුට අනුග්‍රහ කරන්නේ. සිල්ලතන් තමයි සිල්ලතුන්ට උපකාර කරන්නේ. දුස්සීල කෙනෙක් සිල්ලතුන්ට උපකාර කරන්නේත් නැහැ. සිල්ලතුන් බිහි කරන්න ඕනකමක් ඇත්තෙත් නැහැ. බිහි කරන්නේත් නැහැ. එතකොට සීලවන්ත කෙනා තමයි ඒ කරන්නේ. දුස්සීල කෙනා හැමතිස්සෙම කැමති අනිත් එක්කෙනා දුස්සීල වෙනවා දකින්නයි කැමති. දැන් බොන කෙනෙක් කැමති බොන පිරිසක් ඉන්නවා කියන පිරිසක් ළඟ මෙතන නොබොන කෙනෙක් යනවා. අර බොන පිරිස කැමති අර නොබොන කෙනා බොනවටයි කැමති. බොනවටයි කැමති. පුළුවන් තරම් බලන බලෙන් හර චුට්ටක් පොවන්න බලනවා. සතුන් මරණ කෙනා කැමති. සතුන් මරනවා දකින්න මං ඉස්සර අහලා තියෙනවා ඒ වැල්ලේ එහෙම මාළු අල්ලන වෙලාවට බලන් ඉන්න දෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? හවුල් කරගන්නවා. බලෙන් හරි ඇවිල්ලා දැල් අල්ලන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. අනාචාරය හැසිරෙන කෙනත් එහෙමයි. තව කෙනෙක් මේ අනාචාරය ඇසිරීමෙන් වැළකීලා සිල්වත් වෙනවා දකින්න කැමති නැහැ. එයා කැමති? ඔව් අනාචාරයේ හැසිරෙන්නේ පුළුවන් එකට පොළඹ ගන්නයි කැමති. බොරු කියන කෙනා කැමති? බොරු කියන කෙනාටයි. කේලම් කියන කෙනා කැමති? කේලම් කියන කෙනාටයි. පරුස වචන කියන කැමති? පරුස වචන කියන කෙනාටයි. හිස් වචන කියන කෙනා කැමති? හිස් වචන කෙනාටයි. මොකද හේතු හොඳට බලන්න හිතලා ශ්‍රද්ධාවට පැමිණිච්ච ගමන් ශ්‍රද්ධාවන්ත පිරිසක් යාට එකතු වෙනවා. ශ්‍රද්ධා රහිත අයින් වෙනවා යාගින්. සීලයට පැමිණිච්ච ගමන් එක්ක තමන් තනි වෙනවා. එක්ක සීලවන්ත පිරිසක් එකතු වෙනවා. අර පරණය ඔක්කොම ආශ්‍රේයට නැතු වෙනවා. එතකොට දුස්සීල කෙනා ඉස්සරහා සීලය ගැන කතා කරන්න ගියොත් අර දුස්සීල කෙනා කෝප වෙනවා. කේන්ති ගන්නවා. නොසිතට පහල කරනවා. එහෙනම් දුස්සීලකම කියලා කියන්නේ ජීවිතේට මහ විශාල අවාසනාවක්, පාඩුවක්, අලාභයක්. දුස්සීල කෙනා කැමති සිල්වත් කෙනාව සිල්වත් කෙනෙක් හරියට දකින්න නෙමෙයි. දුස්සීල කෙනා කැමති කොහමද? සිල්වතාවත් පුළුවන් නම් දුස්සීලයි කියලා සම්මත කරන්නයි කැමති. දුස්සීල කෙනා සිල්වතෙකුගේ ගුණ දකින්න කැමති නෑ. කතන්දරයක් හරි හදනවා. හදලා කියන්න පටන් ගන්නවා. මෙහිමයි මෙහිමයි කියලා. මේක තමයි දුස්සීල කෙනාගේ ස්වභාවය. සිල්වතා ඊට වෙනස්. සිල්වතා කැමති දුස්සීල කෙනෙක් දැක්කොත් අනේ මෙයා සිල්වත් වෙනවා නම් කොයිතරම් හොඳද? අනේ මෙයා යහපති හැසිරෙනවා නම් කොයිතරම් හොඳද කියලා කැමති වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගාවට එන අය බුදුරජාණන් වහන්සේ ගාවට ආවා හොරු. ඊළඟට නගර සෝබිනීවරු. ඊළඟට මංකොල්ලකාරයෝ මිනිමරුවෝ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙනවා. ඊට පස්සේ ආන ප්‍රාතිමෝක්ෂ සංවර සීලී සංවර වෙනවා. ධර්ම මාර්ගයේ ඇසිරිනවා. නිවන් අවබෝධ කරනවා. දැක්ක නේද දුස්සීල කෙනා සීලවන්ත වෙනවා සිල්ලතුන්ගේ ඇසුරට ඇවිල්ලා. ඒක තමයි ස්වභාවය. නමුත් දුස්සීල කෙනා සීලවන්ත වෙන්නේ කාගේ ඇසුරට ඇවිල්ලාද? සිල්ලතුන්ගේ ඇසුරට ඇවිල්ලා. දුස්සීල කෙනා දුස්සීල කෙනෙක්ගේ ඇසුරට ගිහිල්ලා සිල්වත් වෙන්නේ නැහැ කවදාවත්. එයා කැමති දුස්සීල ගොඩේම ඉන්නයි. දුස්සීල කෙනා කැමති මේ සීලාදී ගුණධර්ම කතා කර කර සතුටු වෙන්න නෙමෙයි. එයා කැමති අනිත් අයගේ දුස්සීලකම් හොවා දක්ව දක්ව කතා කරන්න. අසවලා මෙහෙමනේ, අසවලා මෙහෙමනේ, අසවලා මෙහෙමනේ කිය කිය ඇසේ අසු දුටුව වගේ බොරු කිය කිය කතන්දර හදනවා. ඒවට තමයි සතුටු වෙන්නේ දුස්සීල කෙනා. සතුටු වෙලා ওই කතන්දර හද හද මිනිස්සුන්වත් නොමගේ යව යව යා යනවා යන්න පෞරස් කර කර. සිල්වත් කෙනා එහෙම කරන්නේ නැහැ. සිල්වත් කෙනා නිස්සබ්දව තමන්ගේ පාඩුවේ සිල් රැකගෙන යාගේ ගමන යනවා. ඒ නිසා සිල්වත් කෙනාගේ සීල කතාව දුස්සීල කෙනාට අල්ලන්නේ නැහැ. දුස්සීල කෙනා ඒකට විරුද්ධයි. දුස්සීල කෙනා සීලයට කැමති නැහැ. දුස්සීල කෙනා සීල් ගුණවත් සීලාදී ගුණධර්ම රකින්න පිරිසට කැමතිත් නැහැ. දුස්සීල කෙනා කැමති යාටම ගැළපෙන කෙනෙක් හොයාගන්නයි. එතකොට සිල්වතා කැමති මේක හරියට අර දහතු දහතු සංසන්දනිය වගේ නේ. හොඳට හොඳ එකතු වෙනවා. අසූචි වලට අසූචි එකතු වෙනවා. සුවඳට සුවඳ එකතු වෙනවා. දුගඳට දුගඳ එකතු වෙනවා වගේ. එතකොට දුස්සීල කෙනා දුස්සීල බව කියන්නේ ජීවිතයට මහා විපතක්. මහා පීඩාවක්. මහා පාඩුවක්. සීලවතා සීලයට කැමති වෙන්න හේතුව මොකද? සීලවතාගේ සීල සම්පත්තිය තියෙනවා. දුස්සීලයාගේ සීල සම්පත්තිය නෑ. තමන් තුළ සීල සම්පත්තියක් නැති නිසා එයාට සීලය ගැන අහනකොට කේන්ති යනවා. එයාට ඒකෙන් තෘප්තියක්, සන්තෝෂයක්, ප්‍රීතියක් ලබන්නේ නෑ. දුස්සීලයාගේ ස්වභාවය හරි අනතුරුදායකයි. දැන් මතකනේ බුදුරජාන් වහන්සේ කාලේ චින්චි මානවි කාලා එදෙව්වා. නේ? නින්දා කරන්න. මේ මේ දුස්සීල පිරිස් කරගෙන එව්වා. චින්චි මානවි කාලා බිහි වෙනවා. දුස්සීලයා අතරේ. එතකොට සීලවන්තය කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ නිසා ශ්‍රද්ධා රහිත කෙනාත් එක්ක ශ්‍රද්ධා කතා දුෂ්කතා. දුස්සීලයාත් එක්ක සීල කතා දුෂ්කතා. ඊළඟට අල්පශ්‍රුත. අල්පශ්‍රුත කියන්නේ දහම් දැනුමක් නැති. දහම් දැනුමක් නැති කෙනාත් එක්ක බහුශ්‍රුත කතා. බාහුසත්‍ය කතා දුෂ්කතා. ඒකී අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් මේවා මේවා කියලා කතා කරගෙන ගියොත් එීම දහම් දැනුමක් නැති කෙනෙක් එක්ක එයාට කේන්ති යනවා. එයාගේ ඔච්චර ඉගෙන ගන්න ඕනේ නැහැ කියනවා. ඔහොම එකක් එකක් ගන්න ධර්ම ඉගෙන ගන්න කියලා අහනවා ධර්මය අවබෝධ කලින්. ඔව්. ඔහොම ඉගෙන ගන්න ඕනේ එක ගාථාවක් එක පදයක් තිබ්බහම ඇති කියනවා. ඒක කියන ධර්මයේ කියන එක ඔහොම ඉගෙන ගන්න ඕනේ නැහැ කියනවා. භාවනා කරගෙන යන්න අවබෝධ වෙයි කියනවා. කියලා පුළුවන් තරම් යා බලන්නේ ඒකට විරුද්ධව කතා කරන්නයි. බෞස්ෘත භාවයට විරුද්ධව කතා කරන්නේ. මොකද හේතුව? එයාට කේන් තියනවා ධර්මය ගැන කතා කරනකොට හොඳට ධර්මය ඉගෙන ගන්න ඕනේ, දහම් දෙනම ඇති කර ගන්න ඕනේ, දහම් දෙනම ලබා ගන්න ඕනේ කිව්වහම එයාට කේන් තියනවා අර දහම් දෙනමත් එක්ක. කේන්ති කියලා එයා බයින්න පටන් ගන්න ඕනේ නැහැ කියනවා. පොතේ තියෙන දේවල් කියනවා. අවබෝධ වෙනකොට විදිහ නෙමෙයි කියනවා. කියලා මොකද කරන්නේ? අර බුද්ධ දේශනාව මේ විදිහට කතා කරන්න දෙන්නේ නැහැ. අර ධර්මයේ ධර්මඥානෙ මදි එක්කෙනා මොකද මේ ධර්මඥානෙ නැතිකම නිසා හීනමානෙන් පෙළෙනවනේ. ඒ හීනමාන නිසා මොකද වෙන්නේ? තමන් ඉස්සරහා තව කෙනෙක් ධම්ම වචන කතා කරනකොට එයාගේ හිතට ඒක අල්ලන්නේ නැහැ. එයා කියනවා පොතේ ඕක තිබුණට ඕක ඕක නෙමෙයි කියලා. එයා එයාට උන අර්ථ කියන්න ගන්නවා. කියලා අර ධර්ම කතාව කරන එක්කනාගේ කට වහන්න තමයි එයා සන්තෝෂ වෙන්නේ. හීනමාන ඇති වෙනවා. මොකද එහෙම අපේ සමාජයේ මුණ ගැහෙනවා. මුණ ගැහෙනවා. අපි ඒකෙන් අඳුනා ගන්නවා මෙයා බෞද්ධ කෙනෙක් නොවේ. මෙයා ධර්මයේ අසූ පිරූ තැන් ඇති කෙනෙක් නොවේ. මෙයාට තියෙන නිකම්ම නිකම් නිකම්ම නිකම් කතා බහක් විතරයි. පැය ගණන් කියන්න පුළුවන් වක්කඩ ඇරිය වගේ. නමුත් හොයලා බලුවම දහම් කරුණු තියෙන බොහොම බොහොම දෙකයි තුනයි තියෙන්නේ. වෙන වෙන දේවල් තමයි පැය ගණන් කතා කරන්නේ. හිස් වචන. ආන් ඒ කෙනා ධර්මඥාණය ගැන කතා කරනකොට බෞස්ෘත බව කතා කරනකොට කිපෙනවා. මොකද හේතුව තමන් තුල සුත සම්පදා. සුත සම්පදා කිව්වේ ධර්මඥාණය තුලින් ඇති කරගන්න ශ්‍රුත සම්පත්තිය. තමන් තුල නෑ. එතකොට මොකද වෙන්නේ? ශ්‍රුත සම්පත්තිය නැති වුනහම එයාට ඒ දහම් කතාවෙන් ප්‍රමෝදයක් සන්තෝෂයක් ලැබෙන්නේ නෑ. එයා කැමති එයාව හුවා දක්වන්නේ. එයා හුවා දක්ව ගන්න බැරි වෙනකොට එයාට මොකද වෙන්නේ? එයා කේන්ති ගන්නවා. දහම් දෙනුම තියෙන පිරිසක් මැද්ද එයා කතා කරන්නේ එයා කටින් ගහලා ජය ගන්න බලනවා. එතකොට එයා හතුරෙක් වගේ නැගී හිටිනවා. ඒ නැගී හිටලා ප්‍රකට කරනවා යාගේ අල්පස්ෘතකම. ඒ නිසා අල්පස්ෘත කෙනාට බාහුසච්ච කතා දුක් කතා. බෞස්ෘත භාවයෙන් ඇති කරන කතාව දුෂ් කතාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මච්චරියස්ස ඡාග කතා දුක් කතා. මසුරු එක්කිනාට ත්‍යාගයේ කතා කිරීම දුෂ් කතා. අනුමෝදන් වෙන්නේවත් නැහැ. දම් කිසි කෙනෙක් දන් දෙනකොට අනුමෝදන් වෙන්නේ නැහැ. බණිනවා පිස්සෙක් කියලා. පිස්සෙක් කියනවා. වැඩ නැතුවද වීදම් කරන දේවල් නැතුවද කියලා අහනම දන් දෙන. දුර දන් දෙනවා වගේ දෙනවයි කියනවා. කියලා ඉතින් බණිනවා. අනුමෝදන් වෙන්නේ නැහැ. අනුන්ට යමක් තමන් දෙන්නෙත් නැහැ. දීම අනුමෝදන් වෙන්නෙත් නැහැ. දන්න කෙනෙකුට දෙන්න දෙන්නෙත් එයා පුළුවන් තරම් බයිනවා පිස්සුදු බලට කියලා මම දෙන්න. ඔය බත්තු වී දෙන්නේ මොකටද කියලා. ඔය ඉඩ කඩන් දෙන්නේ මොකටද කියලා. එහෙම අර දෙන එක ගැන හෙලා දකිනවා. දෙන අය ඉන්නවා. හරීම පුදුම විදිහට දන් දෙන අය ඉන්නවා. ආයි හිතක් නැතුව හිත දෙකක් පහල කරගෙන නැතුව අතාරිනේ ඉන්නවා. මට මුණ ගැලෙති නේ එහෙම අය. පුදුම විදිහට දෙන අය ඉන්නවා. ඒ දීම සන්තෝෂ වෙන්නේ දෙන කෙනෙක් තමයි. මසුරු කෙනාට එහෙම සන්තෝෂ වෙන්න පුළුවන් කමක් නැහැ. කාට හරි දුන්නොත් එහෙම බණිනවා. මේ කෙලවරක් නැව රවට්ට ගන්නවා. මිනිස්සු එල්ලන අතරේ රවට්ට ගන්නවා. රවට්ටගෙන කඩා ගන්නවා. එහෙමයි දන්නේ. දන් දෙනවා කියලා දන්නේ නැහැ. එයාගෙන් කට්ටිය කඩා ගන්නවා. එහෙම තමයි දන්නේ. දන් දීම කියන එක දන් නැති එක්කෙනා මසුරු කෙනාත් එක්ක දීම ගැන කතා කරන්න ගියාම එයාට බොහොම කේන්ති යනවා. බොහොම අර අපිට මතකද මසුරු කෙනා ගැන තියෙන ඉල්ලීස ජාතකයේ අහලාද ඉන්නේ? අර ඉල්ලීස කෙනා සිටුවරයට ඕන උනානේ. කැවුම් කන්න ඕන වුණා. කැවුම් කන්න ඕන දැන් මම කල්පනා කරනවා දැන් කැවුම් කන්න ඕනේ දැන් කැවුම් හදන්න විදියක් නෑ හැදුවොත් මාලිගාවේ සියලු දෙනාට දෙන්න වෙනවා. දැන් මෙයා මොකද කළේ? කැවුම් ගැන කල්පනා කර කර ලෙඩ වුණා. ඉතින් ඊට පස්සේ බිරිඳ මොකද කළේ? ගිහිල්ලා ඔෆිස අත ගගා ඇහුවා. අනේ ස්වාමීනි කියන්නේ මොකද්ද? පස්සේ නෑ කාරණාවක් තියෙනවා කියන්න විදියක් නැතේ කියනවා. අන්තිමට ඉතින් අහලා යන්තම් යාප්පෙන් අහගත්තා. මොකද්ද? මට කැවුමක් කන්න ආසයි කිව්වා. එතකොට මෙයා කිව්වා මේ අනේ සුළු ජනපදයට මම කැවුම් හදන්නද කියලා ඇහුවා. ජනපදයෙන් උඹට මක් කරන්නද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ආයෙ නම් ඕන්නේ නෑ. එහෙනම් අපි මේ වීදියේ දෙපස යටත් එක්ක කන්න හදන්න. වීදියේ දෙපසෙන් උඹට මක් කරන්නද කියලා ඇහුවා. එහෙනම් වීදියේ දෙපස ඕනේ නැහැ කිව්වා. එහෙනම් මාලිගාවේ සියලු දෙනාට මාලිගාවේ සියලු දෙනාට උඹට මක් කරන්නද කියලා ඇහුවා. මාලිගාවේ සියලු දෙනාට එහෙනම් අපි දෙන්නට උඹට මක් කරන්නද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබතුමාට විතරක් අපි එහෙනම් කැවුවක් හදන්න. එහෙනම් ලෑස්ති කරගන්න කිව්වා පිටි ටිකක් වෙන්න. සීනි පිටි ඔක්කොම ගන්න කිව්වා. අරගෙන මොකද කළේ? යටමහලේ ඉඳලා දුරවල් වහගෙන ගියා උඩුමහලට. උඩුමහලේ ඔන්න කැවුම් හදන ලෑස්ති කළා. ලෑස්ති කරලා ධනීරයල්ලා තිබුණේ එතන ධනේලින් බෙල්ලන් ඉස්සර රාහතන් වහන්සේ නමක් වැඩලා. මුගලන් මහරහතන් වහන්සේ වැඩම කළා ඉන්නවා ධනේලි ගාව. දැන් අහසේ වැඩ ඉන්න මුගලන් මහරහතන් වහන්සේ අර මෙයා ඉල්ලීස කිව්වා මෙතන මුකුත් නැහැ කිව්වා කෑම. තියෙන තැනකට යන්නේ කිව්වා. ආ තියෙන තැනට යන්න මං ඉන්නම් කැමතුන. දැන් යවා ගන්න බෑ. කිව්ව මේ ශ්‍රමණියා යවා ගන්න බෑ කිව්වා. කෑම ආසායම්ම läගගෙන ඉන්නවායි කිව්වා. දැන් එහෙනම් අපි මුංචි කැවුමක් දීලා යන් කියලා යවමු කියලා එයාම හැන්දින් බින්දු දෙකක් ද පොඩිට අරගෙන තාචියට දැම්මා. තාචියෙන් එකයි කැවුම. ඊට පස්සේ කොහේ නම් මේක දෙන්න බෑ. ඒක අරගෙන වෙනම භාජනයකට දැම්මා. දාලා ඊළඟ කැවුම ඊට පොඩියට දැම්මා. ඒක ඊටත් අද ලොකු වුණා. ඒකත් දැම්මා. අන්තිමට ඒ දෙන්න බෑ බෑ කීකේ පොඩි කැවුම හදන්න හදනවා පිටි විරණකම් කැවුම් ටික හැදුන මිසක්. ඊට පස්සේ කොහේ නම් කරන්න දෙන්නේ මේකින්වත් පොඩි මේක තෝරනවා කියලා ගන්න හදනට කැවුම් ඔක්කොම එකට ඇලිලා. ඊට පස්සේ මෙහෙම දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ අදිමුකලෙන් දෙන්න හති දාගෙන කැවුම කඩා ගන්න හදනවා. බෑ අන්තිමට මොකද වුනේ එහෙම අදිනකට අදිනකට මෙයාට කැවුම කෙරේ තිබෙන තෘෂ්ණාව නැතුව ගියා. එතකොට යතෑරියි. මේ වගේ මිනිස්සු දැන් කාලේ නැහැ කියලා හිතන්නේ. මෙන්නවා. එයාට මේ තෘෂ්ණාව නැති වෙන්නේ ඒක කන්න බැරුව යනකට. නැත්තම් ගන්න පුළුවන් වෙනකට දෙන්නේ. දැන් අඹ වුණත් එහෙම කුණු වුණාම ඔන්න අයින් කරනවා. පුළුවන් කාලේ දෙන්නේ නැහැ ඒක. අනිත් කෑම જાතිත් එහෙමයි. නරක් වෙනකට එළියට දානවා. ඔව්. නරක් වෙන දැන් ඔන්න ළමිය මේක බලන්න කන්න කියලා දෙනවා. අර පුළුවන් කාලේ දෙන්නේ. දැන් හරියට ඒ වගේ තියෙනුනේ ලෝභ ගෙවල් වල. වැඩ අනිත් අයට කන්න බොන්න දෙන්නේ නැහැ. එතකොට මේ මසුරුකම. ඒ මසුරු කෙනාට ත්‍යාගය දුෂ්කතාවක්. ඒක අහන්නවත් කැමති නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පිටතනක දේශනා කළ තියෙන උන්වහන්සේ වැඩ සිටියේ ඒ ගිහි කාලේ හිටපු මාලිගාවේ විස්තරේ. ඒකේ තියෙන අනිත් මාලිගාවවල සේවකයන්ට දෙන්නේ කාඩි හොදී බතුයි කියනවා. ඒ කියන්නේ එහෙනම් බොහෝ තැන්වල තිබිලා තියෙන ලෝභ මිනිස් ඉඳලා තියෙන්නේ. සුද්ධෝදන රජතුමාගේ ජීවිතය ගැන හොඳට පේන තැනක් ඒ. අපේ මාලිගාවේ එහෙම නෙමෙයි කියනවා. ඇල්හාලේ බතුයි මසුයි කියනවා මේ සේවකයන්ට දුන්නේ. ඒතර සුද්ධෝදන රජු හොඳට අත දිගෑරලා දානමාන දීපු කෙනෙක්. අපේ මාලිගාවේ එහෙමයි කියන සේවකයන්ට දුන්නේ. එතකොට මේ මසුරු කතාව නෙමෙයි එතනට යන්නේ. ත්‍යාගවන්තයයි. මසුරු කෙනා එහෙම නැහැ. මසුරු කෙනා දෙන්න කැමති නැහැ. මසුරුකම කියලා කියන්නේ මසුරු කෙනාට ඡාග සම්පදා නැහැ. ඡාග සම්පදා ඒතකොට ත්‍යාගය අපිට යම් කිසි දෙයක් තව කෙනෙකුගේ යහපත උදෙසා අතාරින්න පුළුවන් කියන්නේ ත්‍යාග සම්පත්තිය. සම්පතක් ඒක අපිට. සම්පතක්. එතකොට ඒ ත්‍යාග සම්පත්තිය තමා තුළ දකින්න නැත්නම් එයාට දකින්න ලැබෙන්නේ මොකද්ද? තමා තුළ. මසුරුකමයි දකින්න ලැබෙන. මසුරු එක්කෙන හැමතිස්සෙම මසුරුකම හඳුන්වන්නේ කොහොමද? පිරිමහනවා කියලා. පිරිමහනවා කියලා. පාවිච්චිය. ආම් බලන්න හොඳට පාවිච්චි කරන හැටි කිය. මසුරුකමමයි තියෙන්නේ. සමහර තැන්වල මම අහලා තියෙනවා මේ අල්ලට තමයි සීනි දෙන්නේ බෝතලෙ තියන් මහා එක්කෙනා ළඟ. එතකොට හැන්දින් තමයි පස් දිනක් ඉන්නවනම් එයාම හැන්දින් සීනි ටික ටික බෙදලා බෝතල් වහලා අරන් තියා ගන්නවා. එහෙම තියෙනවා. එතකොට මේ ඒ මසුරුකමෙන් ඉන්න කෙනා සන්තෝෂ වෙන්නේ Taman ළඟ ඒවා ගොඩ ගැහි ගැහි තියෙනවා දකින්නයි. මසුරු එක්කෙනා කැමති Taman ගාවම ගොඩ ගැහි ගැහි තියෙනවා දකින්න මිසක් Tamanගෙන් ඒවා ඈත් වෙලා හිස් වෙනවා දකින්න කැමති නැහැ. මසුරුකම කියන්නේ ජීවිතයට මහ විශාල හානියක්. ලෝභයක්. Tamanගේ ජීවිතයට මහ අවාසනාවන්තකමයි. ඒ මසුරු නැති එක්කෙනා හොඳට දන් දීම ගැන කතා කරනවා සතුට වෙනවා අනුමෝදන් වෙනවා දෙන්න කියලා දෙන අයටත් ප්‍රශංසා කරනවා. කවුරු හරි එහෙම දුන්නා කියලා ආරංචිනකට අනුමෝදන් වෙනවා සතුට වෙනවා. එයාට සිනා යනවා සන්තෝෂිත. ඒක තමයි මසුරු නැති එක්කෙනාගේ ඇති. මසුරු එක්කෙනාට එහෙම නැහැ. බලින්න පටන් ගන්නවා. ඔහොම දීලා හරියනොත් Tamanට අන්තිමට කවුද බලන්නේ ඉන්නේ? Taman එකතු කරගත්තු දෙයක් තමයි. ඔන්න කියන. ඊළඟට දුෂ්ප්‍රඥාට පඤ්ඤා කතා දුක්ඛතා. දුෂ්ප්‍රඥා කිව්වේ ප්‍රඥා රහිත කෙනාට ප්‍රඥාව ගැන කතා කරාම අල්ලන්නේ නැහැ යාට. ප්‍රඥාව රහිත කෙනා ප්‍රඥාව ගැන කතා කරනවට කැමති නැහැ. මොකද්ද ප්‍රඥා රහිත කෙනාගේ ලක්ෂණය? ප්‍රඥා රහිත කෙනා හැමතිස්සෙම නිට්ටයයි කියන අදහස ඉන්නේ. අනිත්‍යයි කියලා අපි කියන්න ගත්තොත් එයාට කේන්ති යනවා. කේන්ති නෑ බණිනු අනිත්‍ය අනිත්‍ය උන්න පටන් ගත්ත අනිත්‍ය අනිත්‍ය මිත්‍ය කියන්නේ. උන්න අවුල් හදනවා. අනිත්‍යයි කියන කතා කළොත් එයා කවුද? අවුල් හදනවා. නිට්ටයයි කියලා කිව්වොත් එයාට අන්න සන්තෝෂය යාට. දුක ගැන කතා කරොත් එයාට කේන්ති යනවා දුස් ප්‍රඥාට. දුක ගැනම යොන්න කතා කරගෙන අපෝ කිට්ටු වෙන්න එපා කියනවා. දුක් ගැන කතා කරනවා කියනවා. කැමති නෑ. අනාත්මය ගැන කතා කරනවා කිව්වහම කැමති නෑ ප්‍රඥා රහිත කෙනා. හේතුඵල ගැන කතා කරනවා කිව්වහම ප්‍රඥා රහිත කෙනා කැමති නෑ. ප්‍රඥා රහිත කෙනා කැමති ඒව ගැන කතා නොකර ඔය ගෙවල් දරුවල් ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. වතු පිටි ගැන, වගා දිගා ගැන, දේශපාලනය ගැන, යුද්ධ ගැන, ඕන තරම් නළු නිළියන් ගැන, ක්‍රිකට් ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. බැරි වෙලා කිව්වොත් එහෙම ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, හිමීට මග ඇරලා යනවා ඇහුනේ නෑ වගේ. ඒ මොකද හේතුව? ඒ අනිත්‍යයි කියන කාරණේ බලන්න නම් ප්‍රඥාව තියෙන්න මෙපා. නුවණින් එක බලන්න තියෙන. ඒ නුවණින් බලන්න යාට ශක්තියක් නෑ. එයා මග ඇල්ලෙනවා. අනේ අපිට දැන් මොන්නේ වුවා අපිට පා කියනවා. අපිත් ඉන්නම් කියන හොඳටම ඔව් හෙම්බත් වෙලා තක් ගැහිලා ගියාට පස්සේ අපි ඉන්නම් කියනවා. එතකන් ඉන්න ඉපා කියන ඕවා කතා කරන අපිත් එක්ක කියලා බණිනවා. දැන් අපි අනිත්‍ය භාවනාවල් කරනවා. අනිත්‍ය ගැන කියනවා හරියට බයි නෑ ඉන්නවා. මෙන්න අනිත්‍ය කියනවා. දැන් පවුල් අවුල් වෙනවා. අනිත්‍ය ගැන කතා කරලා දැන් මොකද වෙන්නේ? අසුබ ගැන කතා කරනවා. හරි වැඩේනේ මේගොල්ලෝ අසුබ ගැන කතා කරන්නේ. මොකද දැන් වෙන්නේ? බයි නෑ ඉන්නවා හරියට එහෙම. මේ මොකද මේ දුස් ප්‍රඥාට ප්‍රඥා කතා දුස් කතා. දුස් ප්‍රඥාට ප්‍රඥා කතා ගැන අහන්න කැමති නෑ. එයා අහන්න කැමති ඒක ගැන නෙමෙයි. ඔව් සතුටින් ඉන්න එක ගැන විතරයි. කාලා දීලා සන්තෝෂෙන් ඉන්න එක ගැන අහන්න විතරයි කැමති. ඒක දුස් ප්‍රඥාගේ හැටි. ප්‍රඥාව ගැන අනිත්‍ය ගැන කතා කළොත්, දුක ගැන කතා කළොත්, අනාත්මය ගැන කතා කළොත්, හේතුඵල ගැන කතා කළොත්, ආර්ය සත්‍ය කතා කළොත්, ඒ කතා කරන්න පටන් ගන්නකොටම ආරයට කේන්ති යනවා. හතුරෙක් වගේ, විරුද්ධකාරයෙක් වගේ නැගිටලා යා ඒකට එකට එක කියන්න පටන් ගන්නවා. කියන්න පටන් ගන්න සම්පූර්ණ යාගේ අප්‍රසාදයේ පළ කරනවා. ඒ ප්‍රඥාව ගැන කතා කරේ. මොකද ප්‍රඥාව පෙන්ලා තියෙන්නේ කොහොමද? අරියෝ නිබ්බේධිකාය පඤ්ඤාය සමන්නාගතෝ උද්‍යත්ත ගාමනි පඤ්ඤා. ඇතිවීම නැතිවීම ගැන අවබෝධ කරනවා ප්‍රඥාව. ඒ කියන්නේ කලකිරීම කියන වචනේ අපි පාවිච්චි කරාට ඒකට කලකිරීම කියන වචනේ අපි සිංහලෙන් ඇඳින්නේ. ඒකට නිබ්බේද කියන වචනෙට මට තාම සිංහල වචනයක් අහුවෙලා නැහැ. ඔව් සාමාන්‍යයෙන් අවබෝධයමයි. අවබෝධයෙන් ඇතිවෙන මේ ඒකට කලකිරීම කියන වචනේ සාමාන්‍යයෙන් අපි යොදන්නේ ඊට වඩා පටු අර්ථයකට. ඊට වඩා ඒ ඉච්චර ගැඹුරු අර්ථයක් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එීම අපිට තියෙනුනේ කලකිරීම කියන වචනය. අපි කියනවා නේ මට දැන් හරියටම කලකිරලා ඉන්නේ කියනවා. ඒ කලකිරණ කියන එක අපි අදහස් කරන්නේ එපා වෙලා තියෙන්නේ. ඒ එපා වෙලා පීඩාවක් විඳිනවා කියන අදහසක්. නිබ්බේධික කියන එකෙන් අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. මේ සූත්‍ර කියවද්දි මට තේරුම් ගියකම් මම කියන්නේ මේ. ඒ බුද්ධ දේශනාවලින් අදහස් කරන්නේ මේ අවබෝධයක් තුළ යථාර්ථය දැකලා ඒ යථාර්ථය දැකලා නොයලී සිටින මට්ටමට ප්‍රඥාව දියුණු වීම. ඒකට වචනයක් අපිට සිංහලෙන් දාන්න තේරෙන්නේ නිබ්බේධික කියන වචනෙට. සාමාන්‍ය පොදුවේ අපි කියනවා කලකිරීම කියලා. ඒ කලකිරීම කියන වචනේ අපි දානකොට අර ප්‍රඥා රහිත එක්කන මේ වචනෙත් එක තමයි ගැටෙන්නේ. අනේ අපිට කලකිරෙන්න ඕනේ නැහැ කියන දැම්ම. කියලා ඊට පස්සේ ඒකට තමයි කලකිරීම. මොකද මේ වචනේ අර්ථය ගන්න බැරි කම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය අපි අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන කාරණේ අවබෝධ කරන්න කරන්න අවබෝධ කරන්න කරන්නේ එයාට අවබෝධය තුළ ඇති වෙන නොයල්මක් ඇති වෙනවා. එතකොට එයාට ඒක තේරුම් ඒ තේරුම් තේරුම් ගන්නකට යාට ඇති වෙන උපේක්ෂාවක්නේ බොජ්ජංගනේ වැඩෙන්නේ ඊට පස්සේ යාට. ඒතර බොජ්ජංග වල කලකිරීම කියන එක බොජ්ජංගයක් නෙමෙයිනේ. බොජ්ජංග වල තියෙන්නේ මොනවද? සති, ධම්මවිචය, විරිය, තීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවනේ තියෙන්නේ. ඒතර එතන තමයි නිබ්බේධ කියන එක සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අවබෝධයක් තුලින්ම නොයලී සිටින මට්ටමට යා යථාර්ථය දකිනවා. ඒක තමයි එතන නිබ්බේධ කියන වචنين ගන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒ මට්ටමට එන්නේ ප්‍රඥාවන්තයෙක්මයි. ප්‍රඥාවන්ත කෙනා හරි කැමති ජීවිත. දැන් බුද්ධ දේශනා බලන සතර අපාය ගැන ඊළඟ බුද්ධ දේශනාවල තියෙන මහණින් මෙහෙමයි මෙහෙමයි හෙළුව කඳුළු මෙහෙමයි නුඹලා මේ සංසාරය විඳින්න ගිහිල්ලා මෙහෙම මේ ගලාගෙන ගිහිල්ලා මෙහෙමයි සතර මහා සාගරයට වැඩි මේව මේ කියලා අර දුක් දුම්නස් ගැන විස්තර කරනකොට, කයේ ස්වභාවය ගැන විස්තර කරනකොට ඒ විස්තර වෙන්නේ යථාර්ථයක්. යථාර්ථයක් විශ් දැන් අද අපි කාමී ආදීන විස්තර කරේ. මේ අර මේ හොරි කහන මිනිස්සුෙකුට උපමා කරලා නැති. ඒ විස්තර යථාර්ථයක්. නමුත් කාමී බැසගත්තු සිත් ඇති එක්කිනාට ඒක අල්ලනවාද? ඒ කතාව ඇහෙනකොට එයාගේ හිතට නිකන් හරි පහරක් යාට. රිදෙනවා යාට හිතට අමාරු යාට කාමී ආදීන වහන්න. සමහර ඉන්නවා ඉතින් අපි ළඟට එල්ලගෙන ස්වාමීන් වහන්සේ මේමයි ඔබ වහන්සේගේ දා සමහර කියනවා එල්ල ඔබ කියවුණු ගම අපිට එපා වෙනවනේ කියනවා. ඒ කියන්නේ යා එපා වෙන්නේ මොකද ඒ ගැටීමක් ඇති වෙන්නේ. අවබෝධයක් ඇති වෙනවා නම් එහෙම නෙමෙයි. දැන් බුදුරජාන් වහන්සේ කල්ලා ගත්තොත් ඉතින් සෝවාන් විත්තයේ සකදාගම විච්චය අනාගම විච්චය ගෙවල හිටියේ නැද්ද? හිටියනේ දැන් ඔය විසාකා වගේ සෝවාන් විච්චයනේ. අනේ පිරිසිටුතුම බිම්බිසාර රජු නමුත් ඒක හරි අවබෝධයක් ඒක. හොඳට පේනවා මේ දේශනාදී හැබලෝ මේක අවබෝධයක් කියලා. එතකොට මේ අවබෝධයට ආපු නැති දුෂ්ප්‍රඥකෙනාට ප්‍රඥාව ගැන කතා කරාම කිපෙනවා. ඕන් නැත කියනවා. චතුරාර්ය සත්‍යයට බනිනවා. චතුරාර්ය සත්‍යෙත් කතා කරන්න තියෙන්නේ වෙන ඒවා නැද්ද කියලා අහනවා. ඒ මොකද හේතුව තමන් තුළ ප්‍රඥා සම්පත්තිය දකින්නේ නැහැ. තමන්තුල ප්‍රඥා සම්පatti දකින්නේ නැහැ. ඒ නිසා දුෂ්ප්‍රඥිනාර ප්‍රඥා කතාව දුෂ්කතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි තව පුද්ගලයන් පස් දිනක් ඉන්නවා. ඒ පස් දෙනා ඊට වෙනස් කියනවා. ඒ පස් දෙනා කවුද? සද්දස්ස වික්කවේ සද්දා කතා සුකතා. ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධා කතාව සුකතා. ඉතා පහසුවෙන් කතා කළ හැකි එකක්. සීලවතෝ සීල කතා සුකතා. සිල්වත් කෙනා සමග සීලේ ඉතා පහසුවෙන් කතා කළ හැකි එකක්. බෞසුතස්ස බෞසච්ච කතා සුකතා. බෞසෘත කෙනාට බෞසෘත කතාව සුකතා. ඡාගවතෝ ත්‍යාග කතා සුකතා. දන් දෙන කෙනාට ත්‍යාගවන්තයාට තව කෙනෙක් ත්‍යාග දන් දෙනවා කියලා අහනකොට ඔව් ඒක පහසුවෙන් කතා කරන්න පුළුවන්. පඤ්ඤාවතු පඤ්ඤා කතා සුකතා. ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාවන්ත කතාව සුකතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණිනී ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධාවන්ත කතාව පහසියුන් කළ හැකි කතාවක් කියන්නේ මක් නිසාද කියනවා. මේ ශ්‍රද්ධාවන්ත කෙනාට මේ ශ්‍රද්ධාව ගැන කතා කරනකොට කිපෙන්නේ නැහැ කියනවා. යා ගැටෙන්නේ නැහැ කියනවා. තරහ ගන්න නැහැ කියනවා. හතුරෙක් වගේ නැගෙටින්නේ නැහැ කියනවා. කෝපයේ දේශයේ පහල කරන්නේ නැහැ කියනවා. මොකද මේ ශ්‍රද්ධාව ගැන කතා කළාම යා තමන් තුළ ශ්‍රද්ධා සම්පත්තිය තියෙනවා දකිනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? යා ප්‍රශංසා කරනවා. අනේ සාදු සාදු යාට හරි ලාභයක් කියනවා. හරි පැහැදිලා කියන බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන. එයා බුදුරජාන් වහන්සේ ගැන පැහැදිලා කියනවා. එයාට හරි වටිනා දෙයක් කියනවා මේක. කියලා ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධා කතාව සුකතා. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන නිසා. එතකොට ශ්‍රද්ධාවන් සම්පත්තිය තියෙන කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන කතාවල් ඇහෙනකොට සිතට හරි ප්‍රීති. සිතට හරි ප්‍රීති. එයා හරි සන්තෝෂයක් ලබනවා. ශ්‍රද්ධාව ඇති වෙන කතා අහලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අහලා හරි සන්තෝෂයක් ලබනවා. ඒ උතුම් ධර්මයේ දහම් ගුණ අසලා මහා සන්තෝෂයක් ලබනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ සංගුණ අහලා මහත් සන්තෝෂයක් ප්‍රීතියක් ලබනවා. මොකද තමන් තුළ ශ්‍රද්ධා සම්පත්තිය තියෙන නිසා, ශ්‍රද්ධා සම්පත්තිය තියෙන නිසා. ඒ ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කෙනා ඒ ශ්‍රද්ධා ජාතු උපසංග ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා තමයි ඊට පස්සේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. දැන් ශ්‍රද්ධාව ඇති වුණාම තියෙන මේ ලාභය, ශ්‍රද්ධාව ඇති කරගන්න කවුද උපදෙස් දුන්නේ, උදව් කළේ? ආඥාව නිතර මතක් වෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව ඇති එක්කෙනාගේ ස්වභාවය. එයාට විරුද්ධව යන්නේ නැහැ. එයාට කවුරු හරි කතන්දරයක් හරි හැදුවොත් එයා නිවැරදි කරනවා කොහොම හරි ඒක. ඒකට පෝර දාන්න යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ විරුද්ධව කවුරු හරි කිව්වොත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ නිවැරදි කරනවා කියන එක්කෙනාම කියන්න එපා. ඔයා පෞරයස් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරෙහි ශ්‍රද්ධාව පිටවාගෙන ඉඳිදී ශ්‍රාවකයන්ට නිඳා පහස කළොත් ඔහොම කියන්න එපා වා කියලා නිවැරදි කරනවා. ශ්‍රද්ධා රහිත කෙනා නිවැරදි කරන්නේ නැහැ. ශ්‍රද්ධා රහිත කරනා මොකද කරන්නේ? පෝර දානවා. හරි වෙන්න පුළුවන් කියනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා ඊට ආත්පසින් වෙනස්. ශ්‍රද්ධාව තියෙන කෙනා හැමතිස්සෙම බලන්නේ කෙනෙකුගේ යහපතක්මයි, ගුණයක්මයි බලන්නේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදෑම වඳිනවනේ. උන්වහන්සේ ධර්මයේ ලබා දීපු අස්සජී මහරහතන් වහන්සේ ගැන හිතලා අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ තියෙනවා සුභාසිත සූත්‍රය කියලා එකක්. සුභාසිත සූත්‍රයේ තියෙනවා මේ ධර්මයේ ලබා දෙන කෙනා ගැන හොඳ ලස්සන විස්තරයක්. සුභාසිත සූත්‍රයේ තියෙනවා ඒක මේ ඉබේ ඇති වෙන එකක්. ඒ කියන්නේ හිතාමතා කරන්න දෙයක් නෙමෙයි. ධර්මයේ ගැන කෙනෙක් කැමති නම්, ධර්මයේ අවබෝධ වුණා නම්, ධර්මයේ අවබෝධ වෙන්න උපකාර කරන කෙනා ගැන ඇති වෙන ශ්‍රද්ධාව මේ ඉබේ ඇති වෙන එකක්. ඒක ආයි කෘතිමව හදන්න දෙයක් නෙමෙයි. මේ සුභාසිත සූත්‍රයේ තියෙනවා ඒ සත්‍ය නම් සැබවින්ම අමා සැප දෙන වදනකි. සත්‍ය සදාතනිකව ලොවේ පවතින ධහමකි. සත්‍යෙන් හා අර්ථයෙන් යුතු ධහමී පිහිටි මුනිවරු නිරතුරුවම ඒ දේම පැවසූ. සැනසීම පිරේගිය නිවන්සුව ලබා දෙන යම් බසක් පවසද්ද බුදුවරු. හැමදුක් නිමා කරවන ඒ වචන බුදු සමිඳුගේ සැබැවින්ම ලොවේ ඇති අති උතුම් වචන වේ. ඒ වචන කෙරෙහි මහා ශ්‍රද්ධාවක් තියෙනවා මේ ඒ ධර්මයට පැමිණ කෙනා තුළ. ඒ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒක පෙන්වා දෙනවා. මහා ශ්‍රද්ධාවක්. මේක තිබුණා මට මතකයි ධම්මනාවා සූත්‍රය 138. ධම්මනාවා දහම් නැව ගැන කතා කරද්දි තියෙනවා මේ තියෙන්නේ. සුභාසිත දහම් පද කියාදී ජීවිතේ සාරය. දහම් දෙනමෙන් යුතු කිනා ලැබවයි හරවත් සමවත. දහ යමෙක් සැහැසී වසමින් දහමේ පමා වෙත් නම් නොවැඩේ ඔහු තුල දහම් දනමක් නුවණක්. දහමේ හැසිරෙන කෙනා හැමතිස්සෙම මේකේ මට මතකයි ඒක සූත්‍රයක තියෙනවා. මේ තියෙන්නේ ධම්මනාවා සූත්‍රය. නැනවත් වූ කෙනෙක් ලොවේ ඉගෙන ගනී නම් සදහම් සක් දෙවිඳුන් පුදන ලෙසින් හේ සදහම් ගුරුව පුදයි. ධර්මයේ කියා දුන්නා නම් එයාව එයාට ගෞරව කරනවලු සක් දෙවිඳුට දෙවිවරු ගෞරව කරනවා වගේ. අන්න ධර්මය අවබෝධ වෙන එක්කෙනා. බොහෝ දහම් දැනුමින් යුතු පිදුම් ලබන ගුරුවරයා පහන් සිටින් යුතු ඔහුට මතු කර දෙයි සද්ධර්මය. ඔන්න නොපමා වී කෙනෙක් කිබඳු දහම් ගුරුන් ඇසුරු කළොත් හොඳින් සවන් යුග යමුකට සිරි සදහම් දැන ගනිමින් නුවණැති හේ පිළිපදිනා විට අසනා දහම් අනුව වහා වැටෙහිනි සියුම් නැනෙති කෙනෙක් බවට හේපත් වේ. ඒතකොට ධර්මයේ අවබෝධ වෙන්නේ ධර්මය අවබෝධ කරවන්න උදව් කරන එක්කිනාට ගෞරව කරනවා නම් විතරයි. කිසි දවසක නැත්තම් අවබෝධ වෙන්නේ නැහැ. එතකොට අපිට බොහොම පැහැදිලි ඒ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා දානය ගැන කියන දේශනාවේ මේ කෙලෙගුණ සලකලා අවසන් කරන්න බෑ කියලා. එතකොට බලන්න මේ ඒක ශ්‍රද්ධාවන්තය තුළ ඇති වෙන එක. ඊළඟට තියෙනවා සීලවතෝ සීලකතා සුකතා. සීලවන්ත කෙනා සමග සීලය ගැන කතා කරන්න පුළුවන් යාත් එක්ක. බොහොම ලේසියෙන් කතා කරන්න පුළුවන් කියනවා. සීලවන්ත කෙනාත් එක්ක සිල්වත් ගැන කතා කරන්න පුළුවන්. යා බොහොම කැමතියි කියනවා ඒකට. මොකද හේතුව තමා තුළ සීල සම්පත්තිය තියෙනවා. තමා තුළ සීල සම්පත්තිය තියෙන නිසා එයා සීල සම්පත්තියේ පිහිටන කෙනා තමාව සීලෙන් හුවා දක්වන්නෙත් නැහැ. අනුන්ව හෙලා දකින්නෙත් නැහැ. තමා තුළ සීල සම්පත්තිය තියෙන කෙනා. තමා තුළ සීල සම්පත්තිය නොපිහිටි අසත්පුරුෂයා තමාගේ සීලේ හුවා දක්ව දක්ව සිල්ලතුන්ව ගරහනවා. ඒක අසත්පුරුෂයාගේ ලක්ෂණයක්. සීලවන්තයා එහෙම කරන්නේ. සීලවන්තයා ඒක තමාව හුවා දක්ව ගන්න පාවිච්චි කරන්නෙත් නැහැ. අනුන්ව හෙලා දක්වන්න පාවිච්චි කරන්නෙත් නැහැ. තමාගේ සීලේ තමන් පාඩුවේ ආරක්ෂා කරගෙන ඉන්නවා. අසත්පුරුෂයා ඊට ආත්පසින් වෙනස්. සත්පුරුෂයා එහෙම. ඊළඟට බෞස්ෘත කෙනා. බෞස්ෘත කෙනා බෞස්ෘත කතාව ඇහෙනකොට මොකද වෙන්නේ? බොහොම සන්තෝෂ වෙනවා. ඒ තමන් තුළ සුත සම්පදා සුත සම්පත්තිය තියෙනවා. සුත සම්පත්තිය තමන් තුළ තිබෙන නිසා තමන් ඒකට බොහොම කැමති වෙනවා. මොකද ධර්මයේ ගැන කතා කරද්දී තමන්ට සතුටක් ඇති වෙනවා. කවදාවත් බෞස්ෘත ශ්‍රද්ධාවන්ත සීලවන්ත බෞස්ෘත කෙනෙක් එක්ක ඕන තරම් කතා කරන්න පුළුවන්. අර්බුද හටගන්නේ. අර්බුද හටගන්නේ එක්ක ශ්‍රද්ධාව නැති වෙන්න ඕන. එක්ක සීල නැති වෙන්න ඕන. එක්ක බෞස්ෘත කමාදී නැති වෙන්න ඕන. එතකොට අර්බුද හටගන්නවා කතා කරන්න ගියාම. එහෙම හටගන්නේ බෞස්ෘත කෙනත් එක්ක හොඳට කතා කරන්න පුළුවන්. ඊළඟට ඡාගවතු ඡාගකතා සුකතා දන් දෙන කෙනාට ඔව් පරිත්‍යාගවන්ත කෙනෙකුට පරිත්‍යාගගෙන ඇහෙනකොට හරි සන්තෝෂයක් අත්හරින කෙනාට අත්හැරීමගෙන ඇහෙනකොට හරි සන්තෝෂයක් යා බොහොම කැමති වෙනවා අත්හැරියා කියනකොට සන්තෝෂයක් ඒ ගැන එතකොට ත්‍යාගවන්තයා ත්‍යාගය ගැන සන්තෝෂ වෙනවා හොඳට අපිට මේක තේරුම් ගන්න පුළුවන් ත්‍යාගවන්තයා අත්හැරීම පුරුදු කරන එක්කෙනා දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ උණු ධර්මයක කතා කරනකොට උණු ගිහි ජීවිතය ආතාරිනවා අන්තිමට යා කෙලෙසුත් ආතාරිනවා ආතාරිලා තැල්ල අන්තිමට යාට ආතාරින් ඉතුරු වෙන්නේ කෙලෙස් විතරයි එයා අවබෝධ කළ කෙලෙසුන්ගේ ආදීනම කෙලෙසුත් එයා ආතාරව නිදහස් වෙනවා අවබෝධයෙන්ම ආතාරිනෙක් කෙනා එතකොට මේ අත්හරිනෙක් කෙනාට ඡාග කතා ත්‍යාගය ගැන කතා කිරීම සුගත. එහෙම නැති කෙනෙක් ඉන්නවා අපි කියමු ත්‍යාග ත්‍යාගවන්තයෙක් නොවන කෙනෙක් මොන හරි පොඩ්ඩක් දුන්නොත් මොකද වෙන්නේ? රටේම කියාගෙන යන්න ඕනි යාට. රටේම නම ගහන්න ඕනි බෝඩ් වල. ඒක කියන්න ඕනි. ඒක කිව්වේ නැත්තම් යාට හිතට හරි නෑ යාට. එයා ආයෙ දෙන්නේ නෑ. මොකද හේතුව? නම කිව්වේ නෑනේ. ත්‍යාගවන්තයාට එහෙම නෑ. යාට කිව්ව නැතා මේ ප්‍රශ්නයක් නෑ. එයා හදන්නේ කොහොම හරි කාට හරි උදව්වක් කරන්න විතරයි. උදව්වක් උපකාරයක් කරන්න විතර හදන්නේ. යා ඒකෙන් වෙන අතිරේක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි ත්‍යාගවන්තයාගේ ස්වභාවය. ත්‍යාගවන්තයාට ත්‍යාගකතා සුකතා. තමා තුළ ත්‍යාග සම්පත්තිය තියෙනවා දකින්න. එතකොට තමන් මොකද කරන්නේ? අර ත්‍යාග ගැන කතා කරන එකට තමන්ට හරි සන්තෝෂයක් සතුට ප්‍රීතියක් ඇතිවෙනවා මමත් ත්‍යාගවන්ත කෙනෙක් නේද මමත් මෙහෙම දෙන කෙනෙක් නේද කියලා සන්තෝෂයක් ප්‍රීතියක් ඇති වෙනවා ප්‍රඥාවන්තයාට ප්‍රඥා කතා සුකතා ප්‍රඥාවන්ත කෙනෙකුට ප්‍රඥාව ගැන කතා කිරීම සුකතා ඉතාලීසියෙන් කතා කරන්න පුළුවන් එක එතකොට ජීවිත අවබෝධය ඇති කරගන්න කෙනෙකුට අනිත්‍ය ගැන කතා කළොත් කවුරු හරි හොඳට ඇහුම්කන් දීලා යා ආගෙන ඉන්නවා දුක ගැන කතා කළොත් බොහෝ මුතර ආගෙන ඉන්නවා අනාත්මයි මේක තමාගේ ප්‍රවත්මක් නෙමෙයි තියෙන්නේ මෙතන හේතුඵල ධමයක් තියෙන්නේ තමාගේ වශයෙන් පවත්තන්න පුළුවන් දෙයක් මේක නෑ කියලා කතා කරනකොට හොඳට හැමකම් දීගෙන ඉන්නවා ඒක තමයි ස්වභාවයගේ ප්‍රඥාවන්ත කෙනා හැමතිස්සෙම කැමති වෙනවා ප්‍රඥාව දියුණු කරන්න කැමති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාටද දුෂ්ප්‍රඥ කෙනාටද ප්‍රඥාවන්ත කෙනා ප්‍රඥාවන්ත කෙනා කියන්නේ මේ පාඩම් හිටින කෙනා නෙවෙයි අවබෝධ කරන කෙනා තමන් ඒක අවබෝධ කරන්න ඕනේ අවබෝධ කිරීමයි කියන්නේ ඕපනයික එකක් තමා තුළට පමුණවාගෙන අවබෝධ කරන්න තියෙන්නේ මේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි තමා තුළට පමුණවාගෙන අවබෝධ කරන්නේ ප්‍රඥාවන්ත කෙනා තමා තුළට පමුණවාගෙන අනිත්‍යදී අනිත්‍යයට දකිනවා දුක්දී දුක් හැටියට දකිනවා. අනාත්මදී අනාත්ම හැටියට දකිනවා. හරි ලස්සනට විස්තර කරලා තියෙනවා රාහමණේ කවිලා හන බුදුරජාන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ සුවාකාතයි සම්දික්කයි අකාලිකයි එහිපස්සිකයි ඕපනායකේ පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන එකේ තේරුම මොකද්ද කියලා අහනවා. බුදුරජාන් වහන්සේ මෙයාට කියා දෙනවා මේ බ්‍රාහ්මණය කෙනෙක් තමා තුළ ලෝභය හට ගන්නවා නම් ලෝභී හට තමන් තුළින් දැන් ලෝභී හට අරන් තිනවා කියලා දකින්නවා නම් ද්වේෂය හට ගන්නවා නම් ද්වේෂී හට අරන් තිනවා කියලා දකින්නවා නම් මෝහය හට ගන්නවා නම් මෝහය හට ගන්නවා කියලා දකින්නවා නම් දැන් මෝහය තිනවා කියලා ඉපමණකින්ම ධර්මයේ සුවාකාතය කියනවා සම්දික්කයි අකාලිකයි එයි පස්සේ ඕපනයිකයි පච්චත්ත විතබ්බ විඤ්ඤෝහි කියනවා යම්මාකාරයකට ධර්මයේ මානසිකාර කිරීමෙන් ධර්මයේ අවබෝධ කිරීමෙන් ඒ උපන් ලෝභී ප්‍රහාණ වුණා නම් ප්‍රහාණ වුණා දකින්නවා නම් ඒ උපන් ද්වේෂේ ප්‍රහාණ වුණා දකින්නවා නම් ඒ උපන් මෝහය ප්‍රහාණ වුණා දකින්නවා නම් එපමණකින් ධර්මයේ සුවාකාතයි සම්දික්කයි අකාලිකයි එයි පස්සේකයි ඕපනයිකයි පච්චත්තං විතබ්බ විඤ්ඤෝහි කියනවා. එතකොට මේ ධර්මයේ දකින්න තියෙන්නේ කොහොමද? තමාගේ හිතේ ඇති වෙන පිරිසිදු බව අපිරිසිදු බව පිළිබඳ ඇති වෙන අවබෝධයෙන්මයි. මේක අනුන් තුලින් අසවලා මෙහිමයි කියලා අනුන්ට කැරැට්ටු හදලා නෙමෙයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ තමන් විසින් තමන්ගේ ජීවිතය දිහා බලලයි. එතකොට බලන්න මේක ප්‍රඥාවන්ත කෙනෙක් විතරයි ඒ කොටස කරන්නේ. මොකද්ද? තමන්ගේ ජීවිතය තුලින් තමන්ව බලා ගන්නවා කියන එක ඒක ලේසි කෙනෙක් කරන්නේ නැහැ. ඒක කරන්නේ කවුද? ප්‍රඥාවන්ත කෙනා තමන්ගේ ජීවිතය තුලින් කවුරු ගැනද බලාගන්නේ? තමා ගැන බලාගන්නේ. තමන්ගෙන බලාගෙන තමන් අවබෝධ කරගන්නේ. අපි හොඳට මතක තියාගන්න ඕනේ ධර්මයෙන් විස්තර කරන්නේ තමා තමාට පිළිසරණයි. ධර්මයේ තමාට පිළිසරණයි. ඉතින් ඒක තමන්ම හදාගන්න තියෙන්නේ. සංසාර දිහා බලනකට පින්තුණි බැරි වෙලාවත් ඔය නිරේ තිරිසන් යෝනි පෙරේත ලෝකෙ උපන්නෝ ඊළඟ ජීවිතේ මේ කරන දේවල් මොනවා හරි වෙලා ගැස්සීලා වැරදිලා ගියොත් ඊට පස්සේ කවුරුවත් නැහැ තමන්ම කරගහගෙන යන්න ඕනේ. කවුරුත් නැහැ. යාළු මිත්‍රයුත් නැහැ, කල්යාණ මිත්‍රයුත් නැහැ, ඉදකඩන් දීපලත් නැහැ, වතු පිටිත් නැහැ, පිරිසත් නැහැ, කවුරුත් නැහැ. තමන්ට තමනුත් නැහැ. ඒ අනතුරෙන් මිදෙන්න පුළුවන් එකම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ ලැබිලා තියෙන අවස්ථාවේ තමන් තමන්ව රැකගත්තොත් ඒක තමයි තමන්ට තියෙන ලොකුම රැකවරණේ. හොඳට මතක තියාගන්න මේ ධර්මයේ මේ ධර්මයේ ඉගෙන ගන්නේ මාව රැක ගැනීම පිණිසයි කියලා තමන් තමන්ව රැකගන්න එක ගැන අවබෝධයට ආවනම් ඒ අවබෝධයට ආපු අය විතරයි මාර්ගඵල ලබන්නේ. අනික කවුරුවත් ලබන්නේ නැහැ. පැහැදිලි එක. තමන් තමන්ව රැකගන්න මාර්ගයට ආපු එක්කෙනා විතරයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඉතින් ඒ නිසා මේ දුර්ලභ ප්‍රඥාව තමා තුළ පිහිටලා තිබුණොත් ඒක තමන්ගේම වාසනාව. ඒක පිහිටලා නැත්නම් තමන්ගේම අවාසනාව. ඒ නිසා ඒ වාසනාව දිනු කරගන්න. එහෙනම් අපිට තියෙන්න ඕනේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා. මේ පහ මේ කිව්වේ. එතකොට මේ පහට මොනවද කිව්වේ? සීක බල පහ තමන් ගාව ඇති කරගන්න කියන එකයි මේකෙන් කියන්නේ මේ. ඒ සීක බල පහ තියෙන කෙනත් එක්ක ඕන එකක් කතා කරන්න පුළුවන්. මාර්ගයේ යන කෙනෙක් යා ආර්ය ස්ථාංගික මාර්ගයට බැස ගන්න කෙනෙක් යා. එයා සත්පුරුෂයෙක්. කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මේ මේ දුෂ්කතා සූත්‍රයේ විස්තර කරන්නේ අන්නේ පහ. සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා මේ පහ තමන් ගාව තියෙනවා නම් තමන්ට තමන්ව පේනවා. තමන් තමන්ව දකින මේ ධර්මයේ හැසිරෙන්න පින්වතුනි බාහිර සාක්ෂිකාරයෝ ඕනේ. බාහිර සාක්ෂිවිලෙන් අපිට මේක කරන්නත් බෑ. බාහිර කෙනෙකුට අපි කවුද කියලා අවබෝධ කරන්නත් බෑ. කරන්න පුළුවන්කමකුත් නෑ. ඒක තමන්මයි තමන්ගෙන අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පංචසේක බල දිනු කරගෙන මේ ගෞතම බුදුසසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ උතුම් දුර්ලභ භාග්යය උදා කරගනිත්වා සාදු. සාදු සාදු